බික්ඛු භික්ඛවේ වියක්තෝ විනීතෝ විසරදෝ ධම්මදරෝ ධමාන ධම්ම පටිපන්නෝ සංඝං සෝවේති. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් පින්තුනි, ඔබ හැම දෙනෙක්ම මේ රැස්වී සිටින්නේ ඊටාම වැදගත් කෘතවේදී පින්කමක් සිදු කිරීමටයි. අපේ ධම්මපීඨ හාමුදුරුවෝ සඳහන් කළ පරිදි මීට දින කීපයකට කලින් මියගිය අපවත්ති වදාළ මහරගම සිරි වජිරඥාන ධර්මාති පතිව වැඩ විසූ අතිගෞරවනීය අම්පිටියේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනා කටයුත්තයි මේ සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි භික්ෂුවක් විනීතද විසරද ධර්මදර ධර්මාධර්ම පටිපන්න නම් එතනත්තා මේ සංඝ ශාසනය සෝභමාන කරනවායි කියලා. ඉතින් අන්නේ වගේ මේ සම්බුදු ශාසන සෝභමාන කළ අති උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙනුයි අප මේ ගුණකතනය සිදු කරන්නේ. එවකට බඹලපිටිය වජිරාම දිවට වැඩ විසූ අතිගෞරවනීය සිරි වජිරඥාන පැලෑනේ සිරි වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වශයෙන් උයි උන්වහන්සේ කටයුතු කළේ 1914 වර්ෂයේ දෙසැම්බර් 25 වෙනිදා ශ්‍රී ලංකාවේ මහනුවර අම්පිටියේදී උපත ලැබූ ධර්මසේන රාජපක්ෂ කියන මේ කුල දරුවා රාජපක්ෂ දෙමව්පියන්ට දාව පින්වත් පුතෙක් විදියට මේ ලෝකයේ උපදුනා. එතුමාගේ බන්දරය යවවන වයසේදීම ගිහි ගෙයින් නික්මලා වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් එවකට වැඩ සිටිය වේරගම් පිටියේ සිරිරේවත සහ පැලෑන වජිරඥාන කියන ස්වාමීන් වහන්සේලා දෙනමගේ ශිෂ්‍ය රත්නයක් විදියටයි උන්වහන්සේ පැවිදි වුණේ. මූලික අධ්‍යාපනය බඹලපිටිය වජිරාරාමයේදී ලබාගෙන අනතුරුව විශේෂයෙන්ම පැලෑන සිරි වජිරඥාන ස්වාමීන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ හැටියට කාලයක් කටයුතු කළා. සියලුම අධ්‍යාපන කටයුතු විහාරස්ථානදීම නිම කළා. උන්වහන්සේ විශේෂයෙන්ම තමගේ ගුරුදේවයන් වහන්සේගේ පැතුමක් ඉටු කිරීම සඳහා ආරම්භ කරපු වැඩපිළිවෙලක් තමයි 1958 දී ආරම්භ කරපු මහරගම සිරි වජිරඥාන ධර්මායතනය. ඉතාම කුඩා ස්ථානයකින් පටන් අරගෙන අක්කර 14ක් වුණා විසිර යන මහා ප්‍රතාපවත් ස්ථානයක් ගොඩනගන්නට මුල් වෙච්ච කෙනා තමයි මේ ස්වාමීන් වහන්සේ. ඔබ බොහෝ විට අහලා ඇති මඩියේ පඤ්ඤාසිය ස්වාමීන් වහන්සේ ගැන, අම්පිටියේ රාවුල හඳුරු ගැන ඉතර හල තින අඩුයි. නමුත් ඒ මඩියේ පඤ්ඤාසිය ස්වාමීන් වහන්සේ ලෝකප්‍රියත්වය මේ තරම් සේවයක් කිරීමේදී උන්වහන්සේගේ පිටුපස්සෙන් යෝධ 7,000 හා සමානව හිටියේ මේ අම්පිටියේ රාවුල හඳුරන් වහන්සේ. විශේෂයෙන්ම පැලෑන මහානායක හඳුරන්ගේ අදහසක් වුණා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 39ක්වත් හොඳට හදලා ශාසන ඉදිරිපත් කරන්න ඕන කියන. අනේ ප්‍රාර්ථනා ඇතුව තමයි මේ අලුත් ස්ථානය මහරගම පටන් අරගෙන එතැන් පටන් ශිෂ්‍යන් වහන්සේලා පැවිදි කළා. මේ ස්වාමීන් වහන්සේලා දෙනමම එකට මඩියේ පඤ්ඤාසිය ස්වාමීන් වහන්සේ, අම්පිටියේ රාවුල හාමුදුරන් වහන්සේ මේ ශිෂ්‍යන් බිහි කිරීමත්, විහෙර විහාරස්ථාන ගොඩනැගීමත්, විශේෂයෙන්ම මහරගම ධර්මායතනය ලෝකප්‍රියත්ව තැනක් බවට පත් කිරීමට විශාල කාර්යභාරයක් කළේ රාහුල ලෝකහාමුදුරන් වහන්සේ. නමුත් මඩියේ නායක ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රතාපවත් පෞරුෂය අභියස උන්වහන්සේ සැඟ වෙලයි හිටියේ. උන්වහන්සේ කරපු සේවන්ලින් රැසක ගෞරවය ගියේ මඩියේ නායක ස්වාමීන් වහන්සේට. නමුත් ඒ පිටපස්සේ යෝධ 7,000 සමානව උන්වහන්සේ කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සේයතාපි භික්ඛවේ ජනෙත්ති එවං සාරිපුත්තෝ, සේයතාපි භික්ඛවේ ජාතස් ආපාදේතා එවං මොග්ගල්ලානෝ කියලා. ඒකේ තේරුම තමයි භික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ තමයි සැරියුත් හාමුදුරුවෝ. ඒ වගේම මේ අම්මා මේ ලෝකෙට ජනිත කරාට පස්සේ ඒ අම්මට පස්සේ ඉන්න කිරියම්ම වගේ තමයි මොග්ගලන් හාමුදුරුවෝ කියලා. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගලන උත්තමත්වේ විනේති කියලා සඳහන් කළා. සැරියුත් හාමුදුරුවෝ සෝතාපට්ටි ඵලේ පිහිටනවා, මොග්ගලන් හාමුදුරුවෝ ඊතුරු මාර්ග බලවට අනුශාසනා කරනවායි කියලා. අන්න ඒ වගේ තමයි ශිෂ්‍යයන් නිර්මාණය කිරීමේදී මඩිය නායක ස්වාමීන් වහන්සේ තමයි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේගේ කරට සිවුරු මඩිය දාන්නේ. ඉන් අනතුරුව කටයුතු සියල්ලක්ම කරන්නේ රාහුල ලෝකහාමුදුරුවෝ. නම් තැබීමේ ඉඳන්ම සියල්ලක්ම කරන්නේ උන්වහන්සේ. සමහරවිට උන්වහන්සේ අපට නම් තියෙනකොට අපිට හිතාගන්න බැහැ කොහොමද මේ නම් තිබ්බේ කියලා. නමුත් වෙනතුනි උන්වහන්සේ එකක් ක්‍රමයක් අනුගමනය කළා. ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේගේ වචනෙන්ම පිටවෙච්ච නම් තමයි හුඟක් වෙලාවට උන්වහන්සේගේ ශිෂ්‍ය හඳුනන වහන්සේලාට තිබ්බේ. ඉතින් නම තිබු විතරක් නෙවෙයි උන්වහන්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුරු වඳින එක ඉඳන්ම අපේ හුඟක් ස්වාමීන් වහන්සේලා ඒ උදව්ව කරනවා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට. නමුත් යතරේ විශේෂයෙන්ම ඒ ශිෂ්‍යයාගෙන සියලුම දේවල් උන්වහන්සේ බලාගත්තා. වන්දනාමාන කරන විදිය, දාන වන්දන විදිය, ඇවිදින විදිය, සියලුම දේවල් උන්වහන්සේ සුවිශේෂී ලක්ෂණ විදියට වික්ෂුන් වහන්සේලාගෙන් බැලුවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ හරියට වෙලාවට වැඩ කළා. ඒ නිසාම අනිත් අයත් ඒ විදිහටම කරන්න වුණා. ඉතින් මෙන්න මේ වගේ මාර්ගෝපදේශයක් දීලා විශාල ශිෂ්‍ය පිරිසක් මහරගම ධර්මායතනය නිර්මාණය කළා. ඒ මහරගම සම්ප්‍රදායය ලෝකේ බොහෝ රටවලට ව්‍යාප්ත වුණා. එහිදී උන්වහන්සේගේ ශිෂ්‍යන් කරක් නෙවෙයි විශේෂ කාරණය තමයි නිකාය ප්‍රේම ස්වාමීන් වහන්සේලා ගුරුවරු හැටියට බඳව ගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ ස්ථානයේහි අනිත් නිකායවල ස්වාමීන් වහන්සේලාට අවස්ථා දුන්න ඉගෙන ගන්න. නමුත් එතෙන්ට ආවට පස්සේ එකම ගුරු හාමුදුරන්ගේ ශිෂ්‍ය වගේ තමයි ඉගෙන ගත්තේ. අපි ඇත්තටම අවුරුදු ගානක් හිටියා කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කොයි නිකායද කියලා දන්නේ නැහැ. ගුරු හාමුදුරන්ගේ ශිෂ්‍යවද අනිත් අයගේ ශිෂ්‍යද කියලා අපිවත් දන්නේ නැහැ. කිසිදු නිකාය ભેදයක් නොමැතිව උන්වහන්සේ කෙනෙකුගේ සුවිශේෂී ලක්ෂණය තමයි හැම දෙනාටම සමානව සැලකුවා. ඒ විතරක් නෙවෙයි එතනින් බිහි වෙන ස්වාමීන් වහන්සේ ලෝකේ කොහේ ගියත් ආරණ්‍යකට ගියත් පන්සලකට ගියත් ඒ තැනට ඔබින විදිහට හිටියා. බාහිරින් හඳුනාගන්න බැරි වුණා. ඒ තැනට යනකොට සිවුර එතෙන්ට ගැලපෙනවා. හැසෙන විදිය ගැලපෙනවා. භාෂාව ගැලපෙනවා. ඒ හැම තැනටම විශ්ව නිර්මාණ පුද්ගලයන් නිර්මාණය කරන්නට ලොකු හාමුදුරුවෝ කටයුතු කළා. ඉතින් මෙන්න මේ ගුණාංගත් එක්ක උන්වහන්සේට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. උන්වහන්සේ වසර 106ක් ජීවත් වුණා. මේට අවුරුදු 12කට 14කට කලින් කොළඹ එක්තරා රෝහලකින් උන්වහන්සේට ප්‍රතිකාර කරන්න අවසාන ප්‍රතිකාරය කියලා නිමාවට පත් කළා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ උපස්ථාන කරපු මැණිකෙන්නේ දීපාලෝක හාමුදුරුවෝ තමයි උපස්ථාන කළේ. උන්වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ වගකීම බාර අරගෙන නැවත විහාරස්ථානට රැගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට දෑතින් උපස්ථාන කළා. පසුගිය අවුරුදු මහිතන 12කට අධික කාලයක් ජීවත් කරණීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ මේ දීපාලෝක ස්වාමීන් වහන්සේට. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි කවුරු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේට විශේෂයෙන් අපි කෘතඥ වෙනවා. ඉතින් රාහුල ලොකහාමුදුරුවෝ කරපු මේ සේවය නිසා තමයි අපත් භික්ෂුන් වහන්සේලා හැටියට මේ වගේ සේවයක් ලෝකෙට කරනවා නම් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ හැම බණ කදයක් පාසාම උන්වහන්සේට ඒ පෙන් හිමි වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වජිරාරාම සම්ප්‍රදායෙහි අවසාන ස්වාමීන් වහන්සේ විදිහට මම දැන් මෑත කාලේ ලෝකෙම ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා අතරින් වැඩිම කාලයක් ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ ලෙස උන්වහන්සේ තමන්ගේ ජීවිතය ගත කළා. ඉතාම ගෞරවනීය විදිහට උන්වහන්සේගේ අවසන් කටයුතු පසුගිය දවසේ සිදු කළා. ඉතින් ඒ සියලුම කටයුතු අපි මේ අවස්ථාවේදී සිහිපත් කරමින් උන්වහන්සේ විශේෂයෙන් බලාපොරොත්තු වුණේ දිව්‍ය ලෝකේ යන්නවත් බ්‍රහ්ම ලෝකේ යන්නවත් නෙවෙයි, මේ ආත්ම භාවයේ දරහත් වෙන බැරි වුණොත් නැවත මනුෂ්‍ය ලෝකේ ඉපදෙලා කුඩා කාලෙදිම නැවත පැවිදි වෙලා ආරණ්‍යගතව ලෝකෙට බණ කියන තමයි උන්වහන්සේ බලාපොරොත්තු වුණේ. මහරගම ධර්මයෙන් ඉතින් සුවිශේෂ සත්‍යය. ඒ ස්ථානයේට යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ආවනම් එතන අධ්‍යාපනය ලබා දුන්න විතරක් නෙවෙයි, බණ භාවනා කරන්න ඉගෙන ගන්න විතරක් නෙවෙයි, කැමති කෙනාට ඕන නම් එතනම භාවනා කුටිවල භාවනා කරන්න පුළුවන් වුණා. ඉගෙන ගන්න ඇයට ප්‍රාචීන විභාග දක්වා ඉදිරියට යන්න පුළුවන්කම තිබුණා. එතන ඉන්න යම්කිසි කෙනෙකුට කලකිරීමක් ඇති වුණා නම් එයා ආරණ්‍යයකට එක්කන් ගිහිල්ලා නැත්නම් ශාකයි ස්ථානයකට එක්කන් ගිහිල්ලා එතන එයයි පෝෂණය කළා. ඒ නිසා එපා වීමක් උනේ නැහැ. බොහෝ විට අපි දැකපු දේ තමයි ඇතැම්කට කාලයක් යනකොට අධ්‍යාපනය ලැබුණට පස්සේ ඇතැම්කට අයින් වෙන අදහසක් එනවා සාමාන්‍ය ස්වාමීන් වහන්සේට. නමුත් මහරගම ධර්මයෙන් ඉතින් සුවිශේෂී සත්‍යය තමයි විශේෂයෙන් පඬිතුමා දෙකලෝතින් ඒක නාමයේ ශාසනය තුළ හොඳටම ස්ථාවර වෙනවා. අන්න ස්ථාවර භාවය සමග ඉදිරි කණකමන්න ලැබුණේ මහරගම ධර්මයෙන් විතරක් නෙවෙයි, තවත් ආරණ්‍ය ගානක් නිර්මාණය කළා. බෝලවත් ආරණ්‍ය, මහවය ආරණ්‍ය සේනසනේ, මහනුවර දිගන ආරණ්‍ය සේනසනේ, මහනුවර ප්‍රිම්රෝස් ස්ථානය, මේ වගේ ස්ථාන රාශියක් ආරම්භ කළා ආරණ්‍ය විදියට. ඒ විතරක් නෙවෙයි තවත් පන්සල් ගානක් ලංකා පුරාම ව්‍යාප්ත කළා. මේ භික්ෂුන් වහන්සේලා ඒ ස්ථානට යොමු කළා. ධර්ම අධ්‍යාපනයත් සාසනික අනුලෝම අධ්‍යාපනයත් මේ සියල්ලම ලබා දීලා ලෝකයේට ශක්තිමත් භික්ෂු පිරිසක් බිහි කරන්නට දිවිහිමේ කටයුතු කළපු ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 106ක් ආයු වළඳලා අම්පිටිය ශ්‍රී රාහුල හාමුදුරන් වහන්සේ අපවත් වදාලා එනිසා උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට උන්වහන්සේගේ සසර ජීවිත සුවපත් වේවා, උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට ඉදිරියටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කරන්නට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.